ස්වාමීන් වහන්සේ දේශනා කරන වනපදයක් සරණ යන්න. 2015 වසරේ 6 වෙනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන. අප උදා කරගන්න මහන්සි වෙන්නේ තථාගත දර්ශනය. තථාගත දර්ශනය කවරක්ද? තථාගත දර්ශනය කියන්නේ, ඒකට අපි තවත් වචනයකින් පැහැදිලි කළොත් ඒකට කියන්න පුළුවන් ස්වභාවික දර්ශනය කියලා. ස්වභාවික දර්ශනය ස්වභාවික දර්ශනය පෙනෙන්න නම් අප ස්වභාවික විය යුතුය. තොට කෙනෙක් විමසන්න පුළුවන්, ස්වාමීන් වහන්ස අපි ස්වභාවික නැද්ද, මේ අස්වාභාවිකවද මේ ජීවත් වෙන්නේ කියලා. ඒක තමන් තමන්ගෙන් විමසගෙන තමන්ම තමන් දෙස බලලා තමන්ම තමන් පරීක්ෂා කරලා බලන්න. කුමක්ද උත්තරේ කියලා. තමන්ට උත්තරේ ලැබේ. හැම මොහොතකම මම හිසේ මොනවා හරි දරාගෙන බලනවද? ඒ කියන්නේ කුමන හෝ සංඥාවක්, ඒක ශූන්‍ය වෙන්න පුළුවන්, ශූන්‍ය නොවෙන්න පුළුවන්, හිස් නොසිස් වෙන්න පුළුවන්, හරි වැරදි වෙන්න පුළුවන්, කුමන හෝ සංඥාවක් තුලින් බලන හැම මොහොතකම ඒ සංඥාවට කියන නම තමයි පුජ්ජල සංඥාව. මම කියන සංඥාව. මම කියන සංඥාවකින් බලන හැම මොහොතකම මගේ සංඥාව මටම පේනවා. මගේ සංඥාව මටම පේනවා. ඒකයි ස්වභාවය. හොඳින් බලන්න. මගේ තත්වය මටම පේනවා, මගේ සංඥාව මටම පේනවා, මගේ තනතුර මටම පේනවා, මම දුප්පත්ද පෝසත්ද කියලා මටම පේනවා. දැන් අපි නොදන්න ගම්මානයකට යනවා. කවුරුත් නොදන්න ගම්මානයක්. අපි පාරේ ඇවිදගෙන යනවා. පාරේ වටපිටාවේ ඉන්න අය දන්නවද අපි පෝසත්ද, අපේ නිලයේ මොකක්ද, රැකියාව මොකක්ද කියලා? දන්නේ නැහැ. අපිම අපි කෙරෙහි අනුගත වීමක් කරගෙන තමයි අපි ගමන් කරගෙන යනවා. අපේ සංඥාව අපිම දකිනවා. එතනින් එහාට අපිට පුළුවන්කම තියෙනවා ඇති කරගන්න තථාගත දර්ශනය. අපි ස්වභාවික වෙන්න බයයි. බොහෝ දෙනා ඇයි ස්වභාවික වෙන්න බය? ස්වභාවික වුණොත් මම නෙමෙයිනේ. මමත්වය අතහැරලා යමක් ලබන්න අකමැති වෙන්නේ, අකමැති වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි ලබන හැම දෙයම මමත්වය තුලින්ම ලැබිය යුතුයි, මමම ලැබිය යුතුයි කියන සම්මතයක් තියෙනවා නේද? එහෙම දෙයක් තියෙනවා. යම්කිසි කාර්යයක් වුණත් එහෙමයි. සමහර වෙලාවට ඒ කාර්යය මමම කළ යුතුයි. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ, ඒ කාර්යය කවුරුන් හෝ සිදු කළා, කාර්යය සිදු වෙනවා නම් ගැටලුවක් නැහැ. ඒ වගේ අපි තුල මේ මමත්වය කියන එක දුරු කරන්න කටයුතු කරද්දී මේ මමම හැම මොහොතකම හැම තැනකම ජීවත් විය යුතුයි කියලා කල්පනා කිරීම වරදා. ස්වභාවික දැක්ම නිතැතින් ස්වභාවයෙන්ම ඔබ ළඟ තියෙන ධර්මතාවයක්. එයට අවදිවන්නට ඉඩ හරින්න පමණයි ඔබට තිබෙන්නේ. ඔබ ඉඩ හරින්නේ නැහැ. හැම මොහොතකම දෘෂ්ටිවලට අනුගත වෙන නිසා. ඒ දෘෂ්ටිවලට අනුගත වෙමින් නිරන්තරයෙන්ම සිටින නිසා අර ස්වභාවික දැක්ම කියන එක උදා වෙන්නේ නැති තත්වයක් තියෙනවා. කිසිදු දෘෂ්ටියකට අනුගත නොවන්න. ඒක දෘෂ්ටියක්ද? ඒ දෘෂ්ටියක් නොවන්නට වග බලා ගන්න ඕනේ. ඒ දෘෂ්ටියක් නොවන්නට වග බලා ගන්න ඕනේ. ඒ විශාල උත්සාහයක් තුළින් මනා කලමනාකාරීත්වයක් තුළින් මනසේ උදා කරගන්නා වූ අවස්ථාවක්. එය ඊටාම සරල බුද්ධියකින් වෙන කාරණයක් නෙමෙයි. කෙනෙකුට පොඩි ළමයෙකුට කිව්වොත් පුතේ ඔයා වෛද්‍යවරයෙක් වෙන්න කිව්වොත් එහෙම කෙනෙක් නලාවක් ටයි එකක් කෝට් එකක් අඳාගෙන වෛද්‍යවරයෙක් වෙනවා වගේ වෙන්න එපා. හම්දර මේක නිකන් ඉන්න තමයි තියෙන්නේ කියලා කිව්වහම මෙන්න බලනකොට මේගොල්ලෝ නිකන් ඉන්නවා. හා වෛද්‍යවරයෙක් වෙන්න කියලා කිව්වහම නලාවක් කරේ දාන් ඉන්නවා, දැන් මම වෛද්‍යවරේ. මුදලාලි කෙනෙක් වෙන්න කිව්වහම ලොකු බඩක් බැඳගෙන සරමක් ඇඳලා නේද මාල දෙකක් විතර දාලා මුදු හතරක් පහක් දාලා මුදලාලි කෙනෙක් වෙලා ඉන්නවා. දැන් ඒ තථාගත දර්ශනය ආරෝපණය කරන්න එපා, උදා කරගන්න. ඒ ස්වභාවයෙන් උදා වන්නට ඉඩ හරින්න පමණයි තියෙන, ඔබට ඒක උදා කරගන්න බෑ. ස්වභාවයට ඉඩ දෙන්න. සත්‍ය නිරන්තරයෙන්ම පිබිදීමට බලාගෙන සිටිනවා, නැගී සිටීමට බලාගෙන සිටිනවා. ඒක යටපත් කරන්නේ ඔබගේ මමත්වයයි. ඔබ කරන වරද ඔබේ මනස තුළ ඔබ තේරුම් අරගන්න. ඉන්පසු ඔබේ හදවතෙහි ඇති සත්‍ය ස්වභාවයෙන් මතුවෙනවා. මේ මොහොතෙත් ඔබ යම් ක්‍රියාවලියක පැටලිලා ඇති. ක්‍රියා කිරීම, නොකිරීම, මධ්‍යස්ථව සිටීම, විමසීම, කුමන හෝ දෘෂ්ටියකට ක්‍රියාවකට අනුගත වෙන්න බලාගෙනමයි මමත්වයේ සිටින්නේ. ඉතින් මේ මමත්වයේ ඒ ක්‍රියාදාමයට ඉඩ නොදෙන්න. කර්මය කියන එක ඉක්මවන එකයි ප්‍රධාන කාරණය. කර්මය ඉක්මවන එකයි අපහසුම කාරණය. අකිරියාව කියන්නේ ක්‍රියාවක්. අකිරියාව කියන්නේ ක්‍රියාවක්. ස්වභාවිකත්වය තුළ ක්‍රියාවක් වුවද එය ක්‍රියාවක් නොවේ. ඒ නිසා සුලන් හමන්නේ නැත. සුළඟ හමා යන්නේ නැත. සුළඟ හමන්නේ අපිටනේ. ජලය ගලා යන්නේ නැත. වැස්ස වහින්නේ නැත. හිරු පායන්නේ බැස යන්නේ නැත. ඉතින් ඔබ කියයි ඔබ සංහස සම්පූර්ණ බොරුනේ කියන්නේ. ඔබේ පැත්තේ ඉඳන් මගේ පැත්තේ ඉඳන් අපි බැලුවාම සුළඟ හමනවා, වැස්ස වහිනවා, ජලය ගලාගෙන යනවා, හිරු පායනවා, බැස යනවා. නමුත් ස්වභාවිකත්වයේ තුල හිරු පායන්නේ නැත, බැස යන්නේ නැත, සුළඟ හමා යන්නේ නැත, ජලය බැස යන්නේ නැත, මිනිස්සු උපදින්නේ නැත, මැරෙන්නේ නැත, ස්වභාවිකත්වයෙන් මෙහාට ගමන් කළාම මමත්වයට පත් වුණාම මමත්වයේ නුවණට පැමිණියාම මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. මා විසින් සෝබාධම දේශ බලන විදියක් තියෙනවා. සෝබාධමට පත්වී සෝබාධම දේශ බලන විදියකුත් තියෙනවා. ඉතින් සෝබාධමට පත්ව සෝබාධම දේශ බලන තැනදි තමයි හිරුපායන්නේ බැස යන්නේ. හුළඟ හමා යන්නේ නැහැ. අර කවුද දාර්ශනිකයෙකු කියමනක් කියලා තියෙනවා, කොඩිය ලෙල දෙනවා, ඒ දෙස බලාගෙන කොඩිය ලෙල දෙනවා කියලා කියනවා. ලෙල දෙන්නේ කොඩිය නොව ඔබගේ සිතයි. ලෙල දෙන්නේ කොඩිය නොව ඔබගේ සිතයි. එහි ඉතාම ගැඹුරු අර්ථයක් තියෙනවා. කොඩිය ලෙල දෙන්නේ නැත. අර හිරු පායන්නේ වගේ, හුළඟ හමා යන්නේ වගේ, ජලය බැස යන්නේ වගේම කොඩිය ලෙල දෙන්නේ නැත. ලෙල දෙන්නේ ඔබේ සිතයි. ජාති නැත, ආගම් නැත, වර්ග නැත, ભેද නැත, මේ ඔක්කොම සිත. සිතයි ලෙල දෙන්නේ, සිතයි සැලෙන්නේ. සිතෙන් හැමදේම නිර්මාණය කරගන්නේ. සිතෙන් තමයි මිනිස්සු දුක් වෙන්නේ. දැන් අපි මේක තේරුම් අරගත්තාම මේ තත්වයට ඒ අය පමුණවා ගන්නව මිස අපි ඒගොල්ලන්ගේ තත්වයට වැටෙන්නේ නැහැ. කියන්නේ මෙතන කොඩිය ලෙල දෙන්නේ නැහැ කියලා, මෙතන සති පුජ්‍යලයක් නැහැ කියලා, තමන් අනිත් සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටියේ ඉන්න මිනිස්සුන්ට එකතු වෙන ගතියක් නෙමේ තියෙන්න ඕන. සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටිවල ඉන්න මිනිස්සු සත්ව පුජ්‍යලාත්ම නැති දෘෂ්ටියට ගන්න එකක් කරන්න ඕන. අපි ඒගොල්ලන්ට ගුරුවරයෙක් වෙන්න ඕන. ඒගොල්ලෝ කියන මිත්‍යාවක් උහුලගෙන ඉන්න කෙනෙක් නෙමේ. ඒගොල්ලන්ගේ මිත්‍යාවෙන් අපි විද්‍යාවට පමුණවා ගන්න. මොකද විද්‍යාවයි ලෝය බබලුවන්නේ, යහපත සරසන්නේ. කිසිදු දෙයක් අපි ඉවසීමට, එහෙම නැත්නම් දරා ගැනීමට අවශ්‍ය නැත. කිසිදු දෙයක් නොවිසිය යුතුයි. කිසි දෙයක් ඉවසන්න එපා. කිසිම දෙයක් ඉවසන්න එපා. ඉවසනවා කියන්නේ මොකද්ද? දරා ගන්නවා, රැක ගන්නවා, තෙරපගෙන සිටිනවා. ඇයි ඉවසන්නේ? ඉවසීමෙන් කිසි විටක ගැටලුව निराකරණය වෙන්නේ නැත. එය දෙගුණයක් වී තුන්ගුණයක් වී පුපුරා යනවා. ඒ නිසා ඔබේ මනස තුලත් ඔබ කිසි දෙයක් උහුලගන්න අවශ්‍ය නැහැ. ඔබ පිට දෙයකුත් එහෙම උහුලගන්න අවශ්‍ය නැහැ. කාටහරි කියන්න දෙයක් තියෙනවා නම් ඒක පුපුරා යන මට්ටමට එන්නේ නැතුව සරල මට්ටමේදී ඒකම කියනවා. කෑමකට වුණත් ඔබ ආස නැත්තම් ඒක උහුලගෙන ඉන්න එපා. ලුණු වැඩි නම් ලුණු වැඩි කියන්නේ ඊට පහුවෙන්ද ලුණු අඩුවෙන් හදලා දෙයි. නැත්තම් දිගටම ලුණු වැඩි. දැන් ඉවසන්න කියන උගන්නන ලෝකේ බලන්න හාමුදුරු හරි පුදුමයිනේ නොවිසන්න. නොවිසන තැන ඉවසන්නේ නැති තැන තියෙන ස්වභාවිකත්වයේ ඉවසන තැන තියෙන්නේ මමත්වය. ඉවසීමෙන් තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ, නොවිසීමෙන් ප්‍රශ්න නැත. ඒක තමයි හරි වැදගත්. දැන් ඒක මිනිස්සෙක් දවසක් ආවා ඇවිල්ලා එතුමා කෙලින්ම කියනවා මට ඉස්සර පැහැදීමක් තිබුණා, දැන් මගේ හිතේ අපහැදීමක් තියෙන්නේ ඔබ වහන්සේ ගැන. ආ මං කෝ බොහොම හොඳයි, බොහොම හොඳයි. දැන් ඔබතුමා ඒක දැනගත්ත, දැකගත්ත කිව්වා. මේ මේ කාරණා පිළිබඳවනේ අපහැදීම තියෙන්නේ. ඔව්. මම දේශනා කරන්නේ ඔබ හිතාගෙන ඉන්න ඒ කාරණේ නෙමෙයි, මම වෙනත් කාරණයක් මෙවැනි ස්වરૂපයක් ඒකෙන් මම අදහස් කරේ. මේ ඔය අපහැදීම ඇති වෙලා තියෙන වැරදි අවබෝධයක් තුලින්. ඉතින් මේක ඉවසගෙන හිටියනම් ඔබ ගැටලුවා. දැන් ඔබේ මනසෙත් ඇති වෙන දේවල් අපි උහුල ගන්නවා, මොනම හරි විදිහක උහුල ගන්නවා. ඒ කියන්නේ පහළ වෙන දේ උසුලාගෙන සිටිනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මම ඒක උහුලගත්තේ නැති වුණොත් මගේ හිත ඒ පැත්තට යවි යාවි නේද කියලා. සිත ඒ පැත්තට යෑමත් ඒ ප්‍රතිඵලය ඇති වෙන්නෙත් උසුලා ගැනීමක් නිසා. සිත මේ පැත්තට එමත් මේ පැත්තට ඇවිල්ලා යම් පීඩනයක් හටගන්නව නම් හටගන්නෙත් උසුලාගෙන යෑමක්. යමක් උසුලාගෙන මිස කිසිම පැත්තකට මිනිසයා යන්නේ නැත. එහෙමනම් මේ ස්වාමීන් වහන්සේ කිසිදු දෙයක් නොවිසිය යුතුයි කියන තැන තියෙන්නේ ඔබ සිතන සාමාන්‍ය පටු පොඩි අදහස නෙමෙයි. අපි කිසිදු දෙයක් නොවිසන පුජ්‍යලයක, ඒ කියන්නේ උසුලාගන්නේ නැති පුජ්‍යලයක කියලා කියන්නේ එයා කිසි වැරද්දක් කරන්නේ නැති කෙනෙක්. වැරදි කරන්නේ මතවාදයක් උසුලාගත්ත මිනිස්සේ. ඉවසීමක් ඇති මිනිස්සෙක් තමයි වැරදි වැඩ කරන්නේ. වැරද්දක් කරන්නේ නැහැ ඉවසීමක් නැති පුජ්‍යලේ. එයා ළඟ මොනවා හරි දරාගත්ත උසුලාගත්ත දෙයක් තියෙනවා. හොඳට මේ සමාජය පිළිබඳව විශ්ලේෂණය කරලා බලන්න. ආගමික ඉවසීමක් ඇති කරගන්නවා. මොකද කරන්නේ? ඔහුගේ ආගම ලෝක ව්‍යාප්ත කරගන්නට වැඩ කරනවා. යම්කිසි පුජ්‍යල මතවාදයක් උසුලා ගන්නවා, ඉවසනවා. ඒ ඔස්සේ ඔහු උපාය උපක්‍රමශීලී වැඩ කරනවා. කිසිදු දෙයක් උසුලා නොගත් මිනිසෙක් කියලා කියන්නේ කිසිදු ඉවසීමක් නැති මිනිසෙක් කියලා කියන්නේ බුදුහාමුදුරන්ට. කිසිම ඉවසීමක් නැහැ, මටත් කිසිම ඉවසීමක් නැහැ. හංග ගන්න හොඳ නැහැ. අපි මිනිස්සු හැටියටත් කැමති වෙන්න ඕන ඉවසීමක් නැතුව කෙලින්ම අපිට යමක් අදහසක් ප්‍රකාශ කරනකොට අපි සතුටු වෙන්න ඕන. ඔබ වහන්සේ ගැන මට පැහැදීමක් නැහැ කියනකොට මට සතුටක් හිතෙන්න ඕනේ. මේ මිනිස්සු කොච්චර හොඳ මිනිස්සෙද? තමන්ගේ හිතේ ඇති වෙච්ච දේ මට කියනවා. මම ඔබ වහන්සේට කැමති නැහැ කියනවා. මේ ආහාරයේ රස නැහැ කියනවා. කොච්චර හොඳයිද? මේ ඇඳුම හොඳ නැහැ. මේ පාට හොඳ නැහැ. ඒක හිතේ කිසිදු වෛරයක් ක්‍රෝධයක් නැතුව ඉහි ඇති ස්වභාවය කුඩා ළමෙක් වගේ කියනවා. පොඩි ළමයි එහෙමනේ කැමති නැත්තම් කැමති නැහැ. ඇයි ඔබ ළඟ තිබුණු ස්වභාවිකත්වය ඔබ විනාශ කරගෙන තියෙන ඉවසීමක් ඇති කරගෙන? දැනෙන දේ ප්‍රකාශ කරන්න. දැනෙන දේ කියන සජීවීව සිටින්න. න්‍යාය පත්‍ර නැහැ. කොන්දේසි විරහිතව විවෘත භාවයකින් යුක්තව ජීවත් වෙනවා. ඒ තුල ඔබට මොළෙහි විවේක ගන්නවන්න පුළුවන්කම ලැබෙනවා, තමගේ මනස විවේක ගන්න පුළුවන්කම ලැබෙනවා. කාය චිත්ත විවේකයෙන් වාසය කරනවා කියන රහතන් වහන්සේලා. කාය චිත්ත විවේකයෙන් වැඩ ඉන්නවා රහතන් වහන්සේලා. ඇයි ඔබගේ කාය චිත්ත විවේකය නැත්තේ? ඇති කරගන්න පුළුවන් දෙයක් නොව ඇතිවන දෙයක්, ඇති කරගන්න පුළුවන් දෙයක් නොව ඇතිවන දෙයක් කාය චිත්ත විවේකය. ඇති කරගන්න පුළුවන් දෙයක් නොව ඇතිවන දෙයක්, එයට ඉඩ දෙන්න පුබුදින්න බලා සිටිනවා ඔබේ හදවත සත්‍යයෙන්. ඒ ආලෝකයේ පුබුදින්නට ඉඩ හරින්න පමණයි තියෙන්නේ, ඔබ යටපත් නොකර සිටින්න පමණයි තියෙන්නේ. මම නොවිය සිටින්න, මම නොසාදා ඉන්න, මම සාදන්නේ නැතුව සිටින්න. ඔබ නිරතුරුවම මම හදනවා, මම හදනවා, හැමතිස්සෙම මමත්වය හදනවා. බලන්න මේ මොහොතෙත් ඔබ මමත්වයේ හදා ඉන්නේ කියලා. එක දෙයක හිර වෙන්න එපා. මොනවත් මේ ධර්මයේ ඇදගෙන යන්න, කර තබාගෙන යන්න, උසුලාගෙන යන්න කිසි දෙයක් නැහැ. යන කෙනෙකුත් නැහැ, ගෙනියන දෙයක්ුත් නැහැ. සෑම විටම රිදුම් දෙන පීඩාව දෘෂ්ටියයි. දෘෂ්ටියට අනුගත වෙනවා, ඒ තුලින් සැකසෙනවා, ඒ සැකසීම දිගින් දිගට ගමන් කරනවා. අවිඤ්ඤා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය ආදී වශයෙන් දිගින් දිගටම පටිච්ච සමුපාදේ වැඩ කරනවා. එනිසා අවිද්‍යාවෙන් සංස්කරණය වෙන තැනින්ම අපිට නිරෝධ කරගන්න හැකියාව ලැබුණොත් අපිට පටිච්ච සමුප්පාදයේ සංසාර චක්‍රය නතර කරන්න පුළුවන්. ඒ විද්‍යාව තමයි ඔබ තුළ මුලින්ම ඇති කරන්න ඕනේ. ඒ විද්‍යාව ඇති කළොත් ඔබ දෘෂ්ටි සංස්කරණය කරන්නේ නැහැ, සකස් කරන්නේ නැහැ, සංකල්ප සකස් කරන්නේ නැහැ. දැනට තියෙන ප්‍රශ්නේ තමයි ඔබ නිතරන්තරයෙන්ම අවිද්‍යාව හේතුවෙන් දෘෂ්ටියක් ක්‍රියේට් කරනවා, හදා ගන්නවා, සංකල්පයක් හදා ගන්නවා. සංකල්පේ ලගිනවා, එහෙම නැත්නම් තැම්පත් වෙනවා, අල්ල ගන්නවා, පදිංචි වෙනවා. සංකල්පයට බැස ගන්නවා, බැස ගත්තාම ඊළඟට චක්‍රේ වැඩ කරනවා. සංස්කාර නොසදන විද්‍යාව පහළ කරගත්තාම එයා විද්‍යාවේ ඥාණයෙන් සංස්කාරය සකසන්නේ නැහැ. සකසන් නැති නිසා පටිච්ච සමුප්පාදේ සංසාර චක්‍රය බිඳ දානවා. මුලින්ම විද්‍යාව උපදගෙන අවිද්‍යාව වෙනුවට විද්‍යාව උපදවා ගන්නවා. මේ සියලුම ලෝකයේ මිනිස්සු පූජකයෝ අවිද්‍යාවෙන් පිරීලා ඉන්නේ. ඔවුන් ළඟ තියෙන්නේ ආගමික සංකල්ප දෘෂ්ටි. ඒ දෘෂ්ටි මත තියෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, කුහකකම් ගොඩක්. ඒ නිසා මේ ලෝකයේ දැහැමි මිනිස්සු හොයාගන්න බෑ. දැහැමි වගේ රඟපාන මිනිස්සු ඉන්නේ. අපි කියනවා අහවල් හාමුදුරු හරි ෂෝක් මේ රඟපෑම, අහවල් ෆාද හරි නිමිල හිමින් කතා කරන්නේ රඟපෑම. දෘෂ්ටිගත කිසිදු මනුස්සයෙක් යහපත් වන්නේ නැත. යහපත් රඟපෑමක් කළ හැක. ඒ වුණාට අපිට පේනවනේ. ඔව් පේනවා තමයි. අභ්‍යන්තරයේ එළියට අරගෙන බන්දේසියට දාපු දවසට තමයි පේන්නේ ඒ හිත ඇතුලේ තියෙන සැබෑ తত্ত্বය. බැලුම් බෝලේ යට ගහගෙනයි ඉන්නේ. අතහැරිය ගමන් එනවා උඩට. එනිසා සංගවා ගන්නා ලද කෙලෙස් සහිත පුජ්‍යලයක් නොවි නොසංගවා ජීවත් වන කෙනෙක් බවට පත්වන්න. සෑම සංගවීමක්ම ඉවසීමෙන් දරාගත් දෙයක්. ඔබ ඉවසනවා නම් ඉවසිය යුත්තේ ධර්මය පමණයි. ධර්මය යන කිසිවක් උසුලා නොගත් අවස්ථාව. ඉවසිය යුතුයි ධර්මය. ඉවසිය යුතු සංස්කාර ලෝකය නොවේ. ඉවසිය යුත්තේ ධර්මයයි. ධර්මයේ දෙස බලන්න. රූප දිහා නොබල, අතීතයේ දිහා නොබල ධර්මය දෙස බලන්න. යෝ ධම්මං පස්සති කියන බුද්ධානුශාසනාවට අනුව ධර්මය දෙසම බලන්න. බලන්න ධර්මය මොනතරම් නික්ලේශීද, ධර්මය මොනතරම් මනහරද, මනස්කාන්තද, ඒ මොනතරම් සුන්දර වූ අගනා දර්ශනයක්ද. ධර්මයේ දෙස බලන්න. ධර්මයේ දෙස බලන්න පුළුවන්කම තියෙන්නේ සුවිශේෂී ඥාන ගුණයක් මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත්ත අයට. ටිකක් අයට අනුමානව, තව අයට ප්‍රත්‍යක්ෂව ධර්මයේ දෙස බලන්න පුළුවන්. විඥානයේ දෙස බලනව නෙමෙයි, තමන්ගේ හිත දිහා බලනව නෙමෙයි ධර්මයේ දෙස බලනවා කියන්නේ. ධර්මයේ හිතේ නැහැ. ධර්මය සිතේ නැහැ. ධර්මයේ තියෙන්නේ කොහෙද? මේ අපි හැමදාම විග්‍රහ කරන්නේ ධර්මයේ ගැනයි. අන්නේ අනුසාරයෙන් ඔබ ලබාගත්ත සුවිශේෂී ඥානයෙන් තමයි මේ ධර්මයේ දෙස බලන්න පුළුවන්. ඔබේ පුජ්‍යල ඥානය පසක දාලා, පුජ්‍යලත්වයේ මනස පසක දාලා, මේ පුජ්‍යලත්වයෙන් තොර වූ අධිචිත්තය, පුජ්‍යලත්වයෙන් තොර වූ අධිඥානය පාවිච්චි කරලා මේ දෙස බලනවා. මොලේ කිසිම ශෛලයක් හොල්ලන්නවත් අවශ්‍ය කරන්නේ නැහැ. මරණය. අර කීමක් තියෙන එක ඇබරුවක් නොකියන මිනිස්සෙකුට කිසිවක් දරා ගන්න අවශ්‍ය නැහැ කියනවා. කල්පනා කරන්න අවශ්‍ය නැහැ. බොරුවක් නොකියන තත්ත්වයට පත් වෙනකොට ඇත්ත කියන්නම ඕනේ කියන තැනට පත් විය යුතු නෑ. එහෙම වුණොත් ඔබ ඒක දරා ගන්නවා. මං ඇත්තවත් බොරුවත් කතා කිරීමට අවශ්‍ය නෑ. අවස්ථානෝචිතවයි කතා කළ යුත්තේ. ඒක තමයි සත්‍ය. එහෙම නැත්තම් හුදෙක් මෝඩ මිනිස්සෙක් බවට පත් වෙනවා ඇත්තම කියන්න ගියොත්. එවනොත් ඒක තමන්ට මානසික පීඩනයක් බවට පත් වෙනවා. කාලෝචිතව අවස්ථානෝචිතව ඒක යොදාගන්නේ. ඒකයි ධර්මයේ ගමන ගමන් කරද්දී ඒක න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය හරි අපූර්ව විදියක්. ඔරුවක් පදින තැනා ළඟ තියෙන ඒකේ අපූර්ව පාලනය. වාහනයක් පදවන කෙනාගේ ළඟ තියෙන අපූර්ව පාලනය. හරියට මාත්‍රාවට නූලට වදින්නේ නැතුව, ගෑවෙන්නේ නැතුව, කානුවේ වැටෙන්නේ නැතුව, ඉදි කැපෙන්නේ නැතුව එයා හරව ගන්න ඕන වාහනය. ඒ මාත්‍රාව යොදාගන්නේ තමන්. ඒක ඇත්තෙම වෙන කෙනෙකුට කරන්න බෑ. ඉඳගෙන පිටුපසින් ඉඳගෙන ඒක කියලා කරන්න බෑ. ඒක පදවන මිනිස්යාගේ ඇඟෙන් ඒක එන්නේ. ඒ වගේ ඔබ ළඟ විශාල කාර්යයක් තියෙනවා. ඒ කාර්යය අපිට එකින් එක විග්‍රහ කරන්න බෑ. එහෙම විග්‍රහ කරන්න ගියොත් හරියට මුළු ලංකාවෙම ගස්වල තියෙන කොළ කොලෙන් කොලී විග්‍රහ කරලා දෙනවා වගේ වැඩක්. මේ අතට ගන්න නිවන් මඟ, නිවන් දැකීම ධර්මයේ දෙස බලන්න ඔබ නිවෙනවා. ද්වේෂ සහගත දෙයක් දැස බැලුවොත් ද්වේෂය විශ්සෙනවා. රාග සහගත දෙයක් පිළිබඳ රාගය විශ්සෙනවා. බිය උපදවන දෙයක් පිළිබඳව බැලුවොත් බිය උපදවනවා. පිළිකුල උපදවන දෙයක් දිහා බැලුවොත් පිළිකුල උපදවනවා. ධර්මයේ දැස බලන්න ධර්මයෙන් ඔබ නිවෙනවා. බුදුරජාණන් වහන්සේ මලකුණු දිහා බලන්න කිව්වෙවත් නැහැ. බාහිර ලෝකයේ දිහා බලන්න කිව්වේ නෑ. යෝ ධම්මං පස්සති, ඔබ ධර්මයේ දිහා බලන්න. ධර්මයේ නෑ පින්නතුනේ ඔය මොකක්වත් සංඥාවල් විඥානවල් නෑ හදලා. සංස්කාර ලෝකේ හදන්නේ නෑ. පිළිකුල හදන්නේ මනසේ. ලෝභය හදන්නේ මනසේ. ද්වේෂය හදන්නේ මනසේ. පරිත්‍යාගයේ දානයේ ද හදන්නේ මනසේ. එනිසා පිනක් දන් දෙන දානයක් දන් දෙන කෙනෙක් වෙන්න ඕන. පිනවත් අල්ලගන්න එපා. පිනත් අතහරින්න, පවත් අතහරින්න. පුණ්‍ය පාප පහේනස්ස, පින්පව් දෙකම අතහරින්න. සංසාරේ බය නැති වෙනවලු. කලයුක්ත වගකීම යුතුයකම ඒක වෙනම දෙයක්. ඒක මානසික වේදනාවක් නැතුව ආස්ථානෝචිතව ක්‍රියා කිරීමේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේවා සරල මතු පිටින් ගත්තොත් ඔහු ඊටාම මෝඩ මිනිසෙක් වෙයි. නමුත් මේ ගැඹුරු ඥානනේ ස්වභාවයකින් ඒක Taman දැක ගන්න ඕන. නිවන් දැකීමට, ධර්මයේ දැකීමට කිසිදු දිශාවක් දෙස බැලිය යුතු නැත. ධර්මයේ දැකීමට කිසිදු දිශාවක් දෙස බැලිය යුතු නැත. එහෙනම් ඔබගේ විඥාණයට පුළුවන්කම තියෙන දිශාවන් දෙස බැලීමට පමණයි. දැන් ඔබ කරන්න ඕන ඔබේ විඥානය අතහරින්න ඕන. කිසිදු දිශාවක නැත්නම් ඒකාන්ත වශයෙන්ම නාම රූප දෙකක් ඒකේ නැහැ. නාම රූප දෙක අතහරින්න ඕන. කිසිදු දිශාවක ධර්මයේ පවතින්නේ නැත්නම් සලායතන වැඩන්නේ නැහැ, සදායතන වැඩන්නේ නැහැ. මේ ඉන්ද්‍රයන් හය අත්හරින්න වෙනවා. කිසිදු දිශාවක ධර්මයේ පවතින් නැත්නම් වේදනාවට ග්‍රහණය කරන්න බෑ. දිශාවක් අවශ්‍යයි. නාම රූප අවශ්‍යයි. සදායතන ඔස්සේ එන්න ඕන වේදනාවක් ග්‍රහණය කරන්න. එහෙමනම් දිශාවක නොපවතින දෙයක් නම් වේදනාව අත්හරින්න වෙනවා. වේදනාව ඔස්සේ ගිහිල්ලා මේක හොයාගන්න බෑ. ඔය පදමාලා සංගීතය වගේ දේවල් නම් හොයාගන්නේ වේදනාව ඔස්සේ ගමන් කළා. දැන් මේක වේදනාව ඔස්සේ හොයාගන්න බැරි දෙයක්. සංඥාවල් ඔස්සේ ගිහිල්ලා හොයාගන්න බැරි දෙයක්. දිශාවක පවතින්නේ නැහැ. විඥාණයෙන්, දැනුමින්, සංවේදීතාවෙන් සොයාගන්න බැරි දෙයක්. සාපේක්ෂිත ධර්මයකින් අවබෝධ කරගන්න බැරි දෙයක්. එවන අපි විඥානය අතහරිනවා. අතහරින්නෙකුද ප්‍රයෝජනවත් නැත. අතහරින්නා නිම වන්නේ අල්ලා ගැනීමෙන්මයි. අතහරින්නා නිමවන්නේ නිර්මාණය කරන්නේ අල්ලා ගැනීමෙන්මයි. ඒ හොඳින් තේරුම් ගන්න. අල්ලා ගන්න තැනත්තා නිර්මාණය කරන්නේ අවිද්‍යාවෙන්. අතහැරීම කියන එක නිමවන්නේ ද අල්ලා ගැනීමෙන්. කල යුක්තේ කවරක්ද? ඔබ නතරවන්න. අර ඔබ කියන කෑල්ල අයින් කරලා අපි කියමු නතරවන්න. ඔබ වුණොත් ඒක ඔබ තේරුම් ගන්නේ මම කියන පැත්තට පෙරලලා. දැන් මම මෙහෙම දේශනා කරන්නම්. නතරවන්න. ඔබ කියන කෑල්ල නෑ. නතරවන්න. ඔබේ මනසටත් හැකිනම් මේ ආමන්ත්‍රණය කරන්න, ඔබ කියන කෑල්ලෙන් තොරව ආමන්ත්‍රණය කරන්න, නතරවන්න. ඒ ඔබ හෝ මම නොවේ නතරවන්නේ, මමත්වයෙන් නතරවන්න. ඔබ හෝ මම නොවේ මමත්වයෙන් නතරවන්න. සැකසීමෙන් නතරවන්න. මේ ඉලක්කය ලබා ගැනීම අපහසුයි. නමුත් ඒ ඉලක්කය නිවැරදිව ලබා ගන්න මනා සිහියක් නුවණක් තියෙන කෙනෙකුට පමණයි මේ ධර්මයේ ඉලක්කය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර කීම් කිරීම් වල අතීත අනාගත වර්තමාන ලෝභ ద్వේෂ මෝහ වල පංච උපාදානස්කන්ධේ සැරි සැරීමමයි ධර්මයේ නොමැති සිතක සිදුවෙන ක්‍රියාවලිය. නිදහසේ ඉන්න බෑ. ලෝකේ සත්වයාට තමන්ගේ සිත නිදහසේ තබාගෙන ඉන්න බෑ. නිදහසේ තියාගන්න කටයුතු කරන්න පුළුවන් තේරුම් ගත්ත කෙනෙකුට පමණයි. ධර්මය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨී ඉලක්කයක් ගැනීම. කෙසේ හෝ දැඩි උත්සාහයකින් මහන්සි වෙන කෙනෙකුට ඒ ඉලක්කය ලැබෙනවා. දැන් අපි කාටවත් මැණික් අහුවෙන්නේ නැහනේ. කොළඹ අපි වෙනත් රස්සාවක් කරගෙන ඉදි පොළොවෙන් අපිට මැණික් හම්බ වෙන්නේ නැහැ. පොළොවෙන් මැණික් හම්බ වෙන්නේ පොළොව හාරලා මැණික් සොයන කෙනෙකුට. ඒ වගේම තමයි ධර්මයත් නිකන් ඉන්න කෙනෙකුට හම්බ වෙන්නේ. ධර්මය හාරා උස්සා බලන කෙනෙකුට තමයි ධර්මය හම්බ වෙන්නේ. තව කෙනෙක් එක්ක සාකච්ඡා කරනවට වැඩිය තමන්ට පුළුවන් තමන් එක්ක සාකච්ඡා කරන්න. අපනම් එහෙමයි, මම එහෙමයි, ගොඩාක් තමන් සමග සාකච්ඡා කරලා බලලා තමයි ගොඩාක් කරුණු තේරුම් ගන්න. ඒකෙන් තමන්ගේ ධර්ම ඥානය කියන එක වැඩෙනවා. රස්සාවක් කළත් ව්‍යාපාරයක් කළත් එහෙමයි. ඒකළු ව්‍යාපාරය පිළිබඳව තමන් සමග සාකච්ඡා කරමින් විමසමින් කටයුතු කරනකොට ව්‍යාපාරික ඥානයක් ලැබෙනවා. ධර්ම ඥානය ලබා ගන්න තමන් සමග තමන් සාකච්ඡා කළ යුතුයි. දේශනාවල් වලට අහුම්කන් දීලා නිවන් දකින්න නම් බෑ. දේශකයව ප්‍රශ්නත් කිව්වා, උත්තරත් කිව්වා, අවසානට ගුඩ් බයි කිව්වා ගියා. එහෙම දේශනාවල් අහුපමණින් නිවන් ධර්ම අවබෝධ කරගන්න බෑ. ඒ දේශනාවල් වල තියෙන්න ඕන මිනිස්සුන්ට හිතන්න දෙයක් තියෙන්න ඕන. මනස සංවර්ධනය වෙන දෙයක් තියෙන්න ඕන. මේ කරුණ මේකයි, මේකේ තේරුම මේකයි, මේකේ විග්‍රහය මේකයි කිව්වට වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන අපූර්ව චරිතය හිතන්න පුරුදු කළා. හිතන්න පුරුදු කළා. ඒකයි වැදගත්. අර එක දාර්ශනිකයෙක්ගෙන් අහුවාම දියුණු වෙන්නේ කොහොමද කියලා, ඒ මිනිස්සයා කලේ දියුණු වෙන්නේ මෙහෙමයි කියලා දේශනයක් කරලා නැහැ. ඒ කොළුව අරගෙන ළඟම තියෙන වතුර ටැංගි ටික වෙලාවක් ඔබාගෙන ඉඳලා තියෙනවා. දැන් දියුණු වෙන එකයි වතුරේ ඔබාගෙන ඉන්න එකයි අතර තියෙන වෙනස මොකද? මේ සම්බන්ධතාවය මොකද්ද? දියුණු වෙන්නේ කොහොමද කියලා අහුවාම වතුර ටැංගි මේ ළමයා අල්ලලා ඔබාගෙන ඉඳලා. ඉතින් ටික වෙලාවක් සද්ද නැතුව හිටියා. හුස්ම ගන්න අමාරු වෙනකොට එක පාරට මෙයාවත් විසිකර දාගෙන නැගිට මාව මරන්න හදන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ඔන්න ඔහොමයි ළමයා දියුණු වෙන්නේ කිව්වා. එයා ගියා යන්න. එච්චරයි කතාව. එවනම් මේ දේශනා අතරයි ආත්මීය සංවර්ධනයකට ලැබෙන අනුශාසනාවයි අතර ලොකු දුරස්ත භාවයක් තියෙනවා. වතුර ටැංකියක ඔබාගෙන ඉඳීමද දියුණු වෙන්න මිනිස්සුෙකුට කියා දෙන්න මග? ඔව්, ඒක තමයි දියුණු වෙන ක්‍රමය. පෙරලගෙන නැකිටින්න. තමව යට කරගෙන ඉන්න අය පෙරලගෙන තමන්ට පුළුවන්කම තියෙන නැකිටින්න. ඒකයි දියුණු වෙනවා කියන්නේ. ඒකට වීරයක් ඕන, උත්සාහයක් ඕන. ඒ වගේ මම හිතනවා ඔබත් මේ ධර්මයේ තුල කටයුතු කරලා ඔබටත් හුස්ම ගන්න බැරි වෙන මොහොතක් ඇවිල්ලා පෙරලගෙන නැගිටී කියලා. අන්නේ නැගිටින දවසට ඔබට ධර්මය ලැබෙන්න ඕන. එහෙම පෙරලගෙන නැගිටින මානසිකත්වයක් නැති තාක් කල් උහුලගෙන තව ටිකක් හුස්ම ගන්න නැතුව ඉන්නවා. හැබැයි පෙරලගෙන නැගිටින්න කල්පනා නොකළොත් එහෙම හුස්ම හිර වෙලා බැරින්නත් පුළුවන්. ඒ නිසා Tamanට හැකියාව තියෙන්න ඕන පෙරලගෙන නැගිටින්න. සියලු දෙනා ශ්‍රද්ධාව වැඩි වුණොත් ඒත් බෑ. පැහැදීමෙන් හැමදාම ඉන්නෝ හාමුදුරුවන්ට අප උපස්ථාන කරගෙන. ශ්‍රද්ධාව නැති වුණොත් එමේ ඉන්නේ නැහැ බණහන්න. හාමුදුරුවන් බැන බැන ඉන්නවා. සීනි නැති වුණත් ඒක බොන්න බෑ. සීනි වැඩි වුණත් ඒක බොන්න බෑ. ඒකයි ස්වභාවය. සීනි නැතුව බොනෝ ගොඩක් අය තේනේ. ග්‍රීන් ටී බොනෝනේ. මේ යමක ඒ සමබරව එකතු කරන්න. දැන් ශ්‍රද්ධාව කිව්වහම පුජ්‍යලයට ඇති ශ්‍රද්ධාව නෙමෙයි, ධර්මයට ඇති ශ්‍රද්ධාව. බුදුහාමුදුරුවන්ට, ධර්මයට, සංඝරත්නයට තියෙන ශ්‍රද්ධාව කියලා කියන්නේ ධර්මයේ හඳුනා ගැනීමට තියෙන කැමැත්ත. ඒකටයි තියෙන්නේ. දැන් අපිව ආශ්‍රය කරන්න පුළුවන් කෙනෙක් මිත්‍රශීලීත්වයට. තව එක්කෙනෙක් ධර්මය පිළිබඳව කල්පනා කරමින්. තව එක්කෙනේ ඥාතිත්වය සම්බන්ධ කරගෙන සමහර ගමේ හාමුදුරුව කියලා දේශකෙක් කියලා බණට වඩම්ම ගන්න ගෙදර බණට එහෙම කියලා එහෙම ආශ්‍රය කරන්න පුළුවන්. ඒක වැඩන්නේ වැදගත් දේ තමයි ධර්මයට කැමැතිවීම. දැන් ඥාතිත්වයට ආශ්‍රය කරන පිරිස ධර්ම අවබෝධය කරගන්නේ මා නෑයෙක් හැටියට සලකනු විතරයි. මිත්‍රශීලීත්වයෙන් ආශ්‍රය කළොත් මිත්‍රයෙක් හැටියට සලකනු විතරයි. අසල්වාසී කෙනෙක් හැටියට ආශ්‍රය කරොත් අසල්වාසීත්වය විතරයි. ධර්මයේ හැටියට ගැනීමේ අදහසින් ස්වාමීන් වහන්සේ ආශ්‍රය නිශ්‍රය කරන කෙනාට ධර්මය ලබා ගන්න පුළුවන්. ඒයි වැදගත් කාරණය. මිත්‍රශීලීත්වයෙන් ඉන්න කෙනා මිත්‍රශීලීත්වයෙන් එහා හිතන්නේ නැහැ. ඥාතිත්වයෙන් ඉන්න කෙනා එයින් එහා හිතන්නේ නැහැ. ඒවා හරි නැහැ. එහෙම ඇති වෙන සංකල්ප. දැන් ඔය කොසල් රජතුමාට බිම්බිසාර නැ කොසල් රජතුමාට නිතරම ඇති වුණා බුදුරජාණන් වහන්සේ කෙරෙහි මිත්‍රශීලීත්වය. ඉතාම මිත්‍රශීලීත්වය තිබුණා නම් ධර්මයේ දකින්නේ නැහැ. ඇයි? අපි දෙන්නා ඉතින් එක යාළුව එක හා සමානයි නේ කියලා හිතනවා. ඔබ වහන්සේටත් වඳිනව මිනිස්සු මටත් වඳිනවා. ඔබ වහන්සේත් ප්‍රසිද්ධයි මේ රටේ මාත් ප්‍රසිද්ධයි. අපි දෙන්න එක හා සමානයි වගේ නේ. ඒ අධ්‍යාත්මික ගැටලුව ලියා ගන්න බැරි වුණා. ඒ නිසා වැදගත්ම දේ ධර්ම අවබෝධය කර ගැනීම. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මාව දකින්න හම්බෙන්නේ නැහැ ධර්මයේ දකින්න නැතුව නම්. ඔය ධර්මයේ දකින්න නැතුව බුදුහාමුදුරෝ රෝස මල් වලින් නෑවුවත් පිච්ච මල් වලින් නෑවුවත් කිරි වලින් නෑවුවත් බුදුහාමුදුරෝ නන් නෙවෙයි නාවන්නේ. ඒ වෙන මොනවා හරි තවන්ගේ සංකල්පයක් නාවන්නේ. බුදුහාමුදුරු ජීවමානව හිටියනම් එහෙම කියයි පිච්ච මල් ඔය කිරි අරෝ මේ වලින් නාවන්න ඕනේ මං ගිහිල්ලා තනියෙන් නා ගන්නම් කියලා. මං කැමති විදියට මං නා ගන්නම් බව නාවන්න ඕනේ නැහැ කියයි. ඔබව නාව ගන්න ඔබව පිරිසුදු කරගන්න මේ මාව නාවන්න කවුරුත් ඕනේ නැහැ. මට මේ නාවන්න හිටපු අයත් මං අතහැර දාලා මං ඇවිල්ලා ඔබට මේ පිරිසුදු වෙන්නයි මේ කියලා දෙන්නේ දහම කියයි. දවස ගානේ අවුරුදු 100ක් පිච්ච මල් පූජා කරනවට වැඩිය වටිනා ධර්ම අවබෝධය කරන එක. අවුරුදු 100ක් නොකඩවා කරන පිච්ච මල් පූජාවකට වැඩිය වටිනවා. මිත්‍යා දෘෂ්ටික ආගමක දවසට දහසරයක් තමන්ගේ ආගම යාඥා කරනවට වැඩිය වටිනා ධර්ම අවබෝධය ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හිස පොඩ්ඩක් පාත් කරලා වඳින එක වටිනවා. ඒ කියන්නේ ඒකෙන් එච්චර පිනක් ලැබෙනවා. තමන් මිත්‍යා හදාගත්ත සංකල්පයකට උදේ හවස බුදු අම්මෝ කියලා කෑ ගහනවා. එසේ කෑ ගැහිමින් ලබන පිනට වැඩිය මේ ආනිසංසයට වැඩි ආනිසංසයක් බුදුරජාණන් වහන්සේ ඉපදුණු බුද්ධගයාව දෙසට හැරිලා වැන්දත් ලැබෙනවා. මේ විශ්වයේ මේ දේ ගලාගෙන එනවා තමන් ඇඟට. ඒ තරම් ඒ මනස සනහන ස්වභාවයකින් යුක්තයි. මොකද මේ විශ්වීය ධර්මය අවබෝධ කරගත්තේ බුදුහාමුදුරු මේ විශ්වය ගහ කොළ වැල සුළඟ ජලය බුදු ගුණ අඳුනනවා මිනිස්සු අඳුරන්නේ නැති වුණාට. මොකද මිනිස්සු ස්වභාවික නැහැනේ. ස්වභාව ධර්මයේ ස්වභාවිකයි මිනිස්සු අස්වාභාවිකයි. ඒ ඉතින් මේ සියලුම මිනිසුන්ට ස්වභාවික වෙන්නට පුළුවන්. ආගමකක් කියලා ભેද කරන්නේ, ඈත් කරන්නේ, ජාතියක් කියලා ඈත් කරන්නේ, සියලු දෙනාම ස්වභාවය හඳුනාගත යුතුයි. ස්වභාවය පවතින්නේ කොහෙද? එය ස්වභාවය තුළමයි. ඔබේ අධ්‍යාත්මය නිවීමට පත්වේද ඔබ ඒ තරමට ස්වභාවිකත්වයට එකතු වෙනවා. අධ්‍යාත්මික නිවෙන්න නම් ඔබ කරන්න ඕන මොකද්ද? අවිද්‍යාවෙන් සංස්කාර සාදීමෙන් වළකින්න ඕන. අවිද්‍යාව සහගතව සංස්කාර ගොඩනැගීමෙන් වළකින්න ඕන. මොන දෘෂ්ටියද අපි ඉන්න ඕන? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියලා කියන්නේ සම්මාදිට්ඨියත් අතහැරපු අවස්ථාව. අනිත්‍යතාවය කියන්නේ අනිත්‍යතාවයත් අතහැරපු අවස්ථාව. සත්‍ය කියන්නේ සත්‍යයත් අතහැරපු අවස්ථාව. නිරෝධය කියන්නේ නිරෝධයත් අතහැරපු අවස්ථාව. අකාලික කියන්නේ කාලය අතහැරපු අවස්ථාව. විමුක්තිය කියලා කියන්නේ මමත්වය, පුජ්‍යලත්වය අතහැරපු අවස්ථාව. ධර්මයට අනුගත වීම ඒ තාම විශිෂ්ට ක්‍රියාවලියක්. පෙරක් පින්කල ඇති බවක් තියෙන මේ භවයේදී ධර්මයට කැමති ස්වභාවයක් තියෙන අතිශය දුර්ලභ වාසනාවන්ත ජීවිතයේ දුර්ලභම කාර්යය තමයි සංසාරයේ තියෙන ධර්ම අවබෝධය ලබන එක. මේක ස්වාමීන් වහන්සේගේ මිත්‍රත්වයට ලැබෙන්නේ. එහෙම ලැබෙනව නම් මම මේක ඉස්සල්ලාම මගේ පවුල ඥාති ඔක්කොටම අවබෝධ කරවන්න ඕන. එහෙම කරන්න බෑ. ඒක තමන් කරගන්න දෙයක්. සියලු දෙනාටම අඩුවක් නැතුව එක හා සමාන ධර්මයේ මෙයයි කියලා ලිපිනේ කියලා තියෙනවා. ඒ මග යන එක තමන්ගේ වැඩක්. මට ගෙනියන්න බෑ. තමන් උත්සාහවත් වෙන්නේ නැත්නම්, තමන් ගමන යන්නේ නැත්නම්, තමන් හිර වෙලා නම් ඉන්නේ කරන් දැන. තමන් ගැටළු ලියා ගන්න ඕන, තමන් යන්න ඕන. සංසාරේ යන්න සුදුසුකම් කෙනෙක් ළඟ තිබුණොත් සංසාරේ ආවේ. සංසාරේ තියෙන සුදුසුකම් සකස ගන්න පුළුවන් කෙනෙක් වුණොත් මේ සංසාරේ ජය ගනීවි. වේදනාකාරී උලක් කටුවක් ඇයි අපි තවදුරටත් තබාගෙන අපි ළඟ සිටින්නේ කියලා අපි අපෙන් විමසන්න ඕන. වේදනාකාරී උලක් කටුවක් ඇයි අපි ළඟ තබාගෙන සිටින්නේ? මමත්වයේ තියෙන ඕනම කෙනෙකුට දැනෙනවා ඇති වේදනාකාරී උලක් මේ මමත්වය. මමංකාරය වේදනාකාරී උලක්. ඔය මමංකාරයේ වේදනාකාරීත්වය මකා ගන්න ආගම් අදහනවා, පූජවට්ටි තියනවා, කේන්දර බලනවා, යදිනවා, හූල්ලනවා, ගිනි පාගනවා, කාවාඩි නටනවා, යෝග භාවනා කරනවා, නොයුද්දේව කරමින් කොහොම හරි ඔය මමත්වයේ වේදනාව නැති කරගන්න උත්සාහ කරනවා. බේතක් නෙමේ. බෙහෙත බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ. අතහැරීමෙන් තමයි ඔබට මේ වේදනාව දුරු කරගන්න පුළුවන්. මොනවාද වේදනාකාරී හැම දෙයක්ම අතහරින්. දැන් විදුලි සැර වදිනකොට අපි මොකද කරන්නේ? වේදනාකාරී අපි කම්බි අතහරිනවා. ගින්දරෙන් පිච්චෙනකොට මොකද කරන්නේ? වේදනාකාරී අපි එතනින් අතට ගන්නවා, අත පැත්තකට ගන්නවා. යමක් රස්නේ හේතුවෙන් රෙදිමදින අයන්නක හරි වැරදිලා අතේ වැදුනොත් එහෙම මොකද කරන්නේ? වේදනාකාරී ෂණිකව අත එතනින් අහකට ගන්නවා. ඉතින් ඔය ක්‍රියාවලියමනේ කරන්න තියෙන්නේ. දැන් ඔබේ මමත්වයත් අර අයන්නක වගේ රත් වෙලා තියෙන, ඒකට අත තිබ්බ ගමන් ඔබම පිච්චෙනවා. මමත්වයට බැසගන්නේ හොඳට. නමුත් අවසානයේ සිද්ධ වෙන්නේ මොකද්ද? අවසානයේ සිද්ධ වෙනවා එහි වේදනාකාරීත්වය තමන්ට උහුල ගන්න. දැන් අප තාම සතුටු වෙන දෙයක් තමයි අද මේ සතුටෙන් බණ කියන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන යථාර්ථය තමයි වෙන කිසිවක් නෙමෙයි. ධර්මය. ධර්මයේ තියෙනව නම් ගහක් යටත් මාලිගාවෙත් කොහෙත් එකයි. ඒ ධර්මයේ සහනේ ඒ විදියටම තියෙනවා. ඒ කිසි ගැටලුවක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ එහෙම සීමාවක් නැතුව හැම තැනම හැම එක වගේ වැඩ ඉන්න පුළුවන්. ඉතින් බලන්න ඔබත් කල්පනා කරලා බලන්න මේ මමත්වයේ කරත්තේ මොනතරම් බරද. දැන් සමහර පිරිසක් කියනවා ඒක නම් ඇත්ත හැමදෙරෝ කරත්තේ බර බව දන්නෝ. මේ අතහරිනවා අතහැරෙන්නේ නැහනේ. අතහරිනවා අතහරිනවා කෝ අතහැරෙන්නේ නැහනේ. අතහරිනව අතහැරෙන්නේ නැහැ. දැන් ඒකට ලබා දෙන උත්තරේ මොකක්ද? ඒක තමන්ට නොපෙනෙන විදියක බැඳීමක් ඒ තුල තියෙනවා. තමන් බැඳීම් හඳුනාගත්තේ නැති ස්වභාවයක් ඒකේ තියෙන්නේ. දැන් හැම්බ්‍රේක් ඇදලා තියෙද්දී කෙනෙක් කියනවා හඳුනනේ මම ජීර් එක දැම්ම පාගනවා පාගනවා යන්නේ නැහනේ. දැන් වාහනවල තියෙනනේ හැම්බ්‍රේක් තියෙනනේ. ඔක ජීර් එක දාලා පෑගුවට යන්නේ නැහැ. දැන් යව ගියොත් හරෙන් මෙහෙන් කැලේ යනවා. පාලනේ නැතුව යනවා. පෑගෝට යන්නේ නැහැ. මොකද හේතුව හැම්බ්‍රේක් එක මෙහෙන් ඇදලා තියෙන. එයා කියනවා මම යනවා යනවා යන්නේ වාහනේ. එහෙමත් වෙනවා. ඉතින් ඒ වගේ තමන්ට තේරෙන්නේ නැහැ. තමන් කොහේ හරි මේ බ්‍රේක් එකක් ඇදගෙන ඉන්නවා. තමන්ට හොයාගන්න බැරි කමයි එතන තියෙන්නේ. ඊළඟට තව එකක් තියෙනවා. පාගනෝ පාගනෝ යන්නේ හුලම් බැස්සාම වාහනවල හුලම් අඩු වුණා. පෑගුවට වාහනේ යන්නේ නැහැ. ඒක තමන්ගේ ධර්මඥානය හරියට අඩුවීම වගේ. කොච්චර වීරය කරත් ධර්මඥානය හරියට ඉලක්කගත වෙන්නේ නැති වෙනකොට මේ වීරය කලන්ට වැඩක් නැහැ. සමහර අය උත්සාහ කරනවා කරනවා ශිල්පය නොදර යම් කාර්යයකට ඒක කරගන්න අමාරුයි. ඉතින් කාගෙන් හරි ශිල්පේ අපි ලබා ගන්න ඕන. එහෙම දේවල් තියෙනවා. අපිත් යම් යම් කාරණු ඉගෙන ගැනීමේදී අපි හරියට ඒ ශිල්පේ නොදැනීම නිසා අපි උත්සාහ කරනවා කරනවා හොයාගන්න බෑ ඒ දේ. ඉතින් අපි කාගෙන් හරි ඒක අහගන්න ඕන. ඒ ශාස්ත්‍රීය ගුණය හොයා ගන්න ඕනේ, ශිල්පය හරියට හොයා ගන්න ඕනේ. දොරක යතුරක් හොයා ගන්න නැතුව දොර තල්ලු කරලා හිටියට වැඩක් නැහැ. ඒකේ හරි යතුරු සොයාගත්තොත් ලෙහෙසින් හැර ගන්න පුළුවන්. ඒ යතුරු ගැන හරියට අපි කියනවා, නමුත් හරියට තේරුම් ගන්න නැත්තම් අනේ දුර්වලතාවය මේ පින්නතුන් ළඟ තිබුණොත් ගොඩක් දෙනෙක් ළඟ තියෙන්න පුළුවන් කාරණයක්. කියනවා කිව්වට තේරුම් ගන්න නැහැ. එක්කෝ මෙහෙම ඉන්නවා, මං ඔයිට වඩා ලොකු හාමුදුරුවන්ගේ බණ අහලා තියෙනවා, ඕවත් බනද? එහෙම මට්ටමේ ඉන්නවා. මෙයාගේ වයස කීයද? මගේ ළමයින්ගේ වයස. මෙයා කොහෙද අපිට බණ කියන්නේ? අපි දන්නවා ඔක්කොම බණ. ඔයාට වඩා කලින් අපි බණ ඇහුවේ ඈ කියලා කල්පනාවක් එනවා. එහෙමත් ඇත්තන් හිතනවා අපි දන්නේ නැද්ද හාමුදුරුවන්ගේ බණ? ඕ කියන්නේ එකක් කරන්නේ තව එකක් නේ කියලා එහෙමත් හිතනවා. ඉතින් අර එක එකයි කෙරෙහි අසද්ධාව ඇති වුණා. දැන් අපිත් දැකලා තියෙනවා, අපිත් දන්නෝ හාමුදුරුවරු ගැනත් දන්නවා, ගිහි අය ගැනත් දන්නෝ. ගිහියොත් ඒක තමයි කරන්නේ නේද? සිගරට් එක නිවාගෙන හංගගෙන පන්සලට ආවට ආයි ගිහපු ගමන් තියෙනවා, හාමුදුරුව වෙනකොට කැහිපුට කැඩුවට ආයි ගිහපු ගමන් කැහිපුට ගහ ගන්නවා. ඒ කාගේ ළඟත් ඒ දේ තියෙනවනේ. ඒක ඉතින් ලෝක මායාවනේ. ඒක සංස්කෘතිය. ඒක එහෙම තමයි. නමුත් ඒකෙන් අපිට වැඩක් නැහැ. හොඳ පූසාරිලා මෞලලිලා ෆාදස්ලා හාමුදුරුවරුත් ඉන්න, ඕකෙම නරකයක් තියෙන, ඕකට මට ප්‍රශ්නයක් නැහැ. හොඳ කෙනා ළඟ නරක තියෙන්නත් පුළුවන්, නරක අය ළඟ හොඳ තියෙන්නත් පුළුවන්. ඒකෙන් මට වැඩක් නැහැ. මගේ ප්‍රශ්නේ විසඳ ගන්න එකයි මට අදාළ. ඈ තමන් සලකන්න, තමන් අහන ප්‍රශ්නෙට තමන් හොයන විසඳුම මෙතන තියෙනවද නැද්ද කියන එක විතරයි වැදගත්. වෙන කිසිවක් වැදගත් නැහැ. දැවෙන පිච්චෙන ගිනි ගන්න ඒ සිත ඉවත් කරන්න. දැන් අපිට ධර්මයේ දකින්න ලේසි වුණා කියලා මම හිතනවා පින්නතුනේ. අපේ හිත අපිට බලපෑම් කරන ස්වභාවය අවම කරගන්න අපිට හැකියාව ලැබුණා. මට බස් එකේ යන්නවත් සල්ලි නැති කාලේ තමයි මම ධර්ම අවබෝධය ලබන්නේ. අත්තිසුඛය කියලා එකක් ඇති කරගන්නම බෑ. මම හිතනවා සමහරලාට මේ වගේ තත්ත්වයක් දැන් මේ වගේ පන්සලක් යාන වාහන අරව මේ ඔක්කොමත් එක්ක තිබ්බනම් මාව අවස්සට අදින ගතිය වැඩි. ධර්ම අවබෝධය කරගන්න යද්දී පස්සට අදින ගතිය වැඩි. ඔක අද බැරි නම් හෙට බැරිද, හෙට බැරි නම් අනිද්ද බැරිද කියලා හිතෙන්න පුළුවන්. පින්නතුන්න කියන්න මට රෙකෝඩින් ප්ලේයර් එකක් තිබ්බේ නැහැ මේ ධර්මය රෙකෝඩ් කරගන්න දවස්වල කැසට් දාලා. මම එක මහත්තයෙකුට කිව්වහම මට රෙකෝඩින් ප්ලේයර් එකක් අරන් දෙන්න මේ බන මෙහෙම අහනවා මම රෙකෝඩින් කරගන්න ඕන කියලා. ඒ මහත්තය කිව් කතාව තමයි ඕවා හාමුදුරුවන්ට වැඩක් නැහැ. මේ අපිත් අතහරින්න හිතාගෙන ඉන්නේ හාමුදුරුවෝ අතහරින්න පුරුදු වෙන්න ඕන කියලා. ආ හොඳයි මහත්තය කියලා මම සද්ද නැතුව ඉන්නවා. එහෙම හිතලා ටෙලිෆෝන් එක තියලා එළියට බහිනකොටම මම හිතුවා මේ එක එකගෙන් එක එක ඒවා අහන්නේ. ඔබ මේක අවබෝධ කරගත්තේ නැති නිසානේ. ඕක අවබෝධ කරගත්තනම් ඔය ඔක්කොම රෙකෝඩින් ප්ලේයර් ගෙනල්ලා ඔයාගේ ළඟ තියෙනවා. හොඳම රෙකෝඩින් එක තමයි මේක අවබෝධ කර ගැනීම කියලා මනස දෙපාරක් ශක්තිමත් වුණා. මනස දෙපාරක් ශක්තිමත් වුණා. ඒ මිනිස්සු හැබැයි බෑ කියලා ආයේ කිව්වා, මං ගෙනල්ලා දෙන්නම් ඔක සාහිණන්සෙට. නෑ මං කෝන්නේ නෑ මහත්තයා, ඕන්නේ නෑ ඒක. නෑ ඒක සැරයක් බෑ කිව්වනේ, දැන් ඕන්නේ නෑ. නෑ ඔක පොඩි ගානේ මං ගෙනල්ලා දෙන්නම්. නෑ නෑ ඕක ඕන්නේ නෑ අපේ මහත්තයා. මොකද මං එතකොට හිතලා ඉවරයි, මම මේක අවබෝධ කරගන්නවා, මට එතකොට ඔය කාගවත් රෙකෝඩින් එකක් අවශ්‍ය කරන්නේ නෑ. දෙපාරක් මනස ශක්තිමත් වුණා. දැන් බලන්න රෙකෝඩින් ප්ලේයර් එක තිබ්බනම් තව පොඩ්ඩක් මම ස්ලෝ වෙනවා. ඒ කවුරුවත් නෙමෙයි අර මෙහි ඇවිල්ලා කතා කරා අර දේශනෙකුත් පැවැත්තුවා පහුගිය දවසකත් ඇවිල්ලා මේ අර මං අඳුරන කරුණාරත්න කියලා මහත්මෙක් ඒ තමයි වැඩේ කරේ. ඒකෙන් මම දෙපාරක් ශක්තිමත් වුණා. දැනුත් එනං හාමුදුරු ඉල්ලුවොත් එහෙම දෙන්න නැතුව හිටියනම් හරි කියලා හිතෙන්න පුළුවන්. නෑ එහෙම තමයි, ශක්තිමත් මිනිස්සුයන්ට පහර දුන්නාම දෙපාරක් නැගිටිනවා. මොකද හඳුන් ගහ තලන්න තලන්න සුවඳ හමනවා කියනවනේ. හොඳ කියනකොට නෙමෙයි, අපිට අඩුවක් අඩුපාඩුවක් කියනකොට තමයි අපි නැගිටින්නේ, අපි ඉගෙන ගන්නෙ. ඒ නිසා තමයි ඔය ඇත්තන්ට සමහර වෙලාවට බනින්න සිද්ධ වෙන්නේ. මොකද නැගිටී කියලා හිතලා බනින්නේ, ඒ උනාට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. සමහර අයට නැගිටී කියලා හින්දලා පහර දුන්නාම ඒගොල්ලෝ වැටෙනවා. දැන් අර මං අර වගේ දෙයකින් එයා වැටුන්නේ නැහැ, නැගිට්ටා. හොඳ මතයක් ගත්තා. නැත්තම් එයා දායකයන්ටත් වෛර කරන, දහමටත් වෛර කරන, මට කවුරුත් උදව් කරන්නේ නැහැ කියන මානසික මට්ටමකට එන කෙනෙක් වෙන්න පුළුවන්. හුත් ඒක නෙමෙයි වැදගත් තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩාක් මුදල් තියෙන අයට ධන කාමේ එනවා. මට තියෙනවා. ගොඩාක් බලය තියෙන අයට එමය. ඒගොල්ලෝ සෙල්ෆෝන් එකෙන් කතා කර කර ගියත් පොලිස් කාර්යය මොකද කියලා ඇහුවොත් මම මේ ගමනක් යනවා කියලා යද නතර කරන්නේ නැහැ. ඒ මනුස්සයට මුකුත් කියන්නේ නැහැ. මොකද දන්නෝ වාහනේ තියෙන බලයට එක්ක මෙයාගේ ලොකු සම්බන්ධතාවය තියෙනවා. මෙයාගේ වාහනේ හැටියට මෙයාට එහෙම කතා කරන්න අමාරුයි. එහෙම කතා කරන්න ගියොත් මට ගෙදර යන්න වෙයි කියලා වැඩි කෑ ගහන්නේ නැහැ. එතකොට ඒ බලයක් හට ගන්නවා ඒක. ඒක ඉමේ කොනම රටක ඇති කෙනෙකුට ඇති වෙන දෙයක් ඒක. ඕනම පුජ්‍යලයකට ඒක කවුරුත් සාධාරණ පසුබිමක හදාගත්තා නම් ගමන්නේ. නමුත් සාධාරණ පසුබිමක නැති දේවල් තමයි තියෙන්නේ නීති හැටියට සමහර වෙලාවට ලංකාවේ. එතකොට ඉතින් ඒවට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමක් නැහැ. සාධාරණ පසුබිම් නැති නීති තියෙනවා. මේ හැම තැනම ගහගන්නෝ ඉරි දෙකේවයි ඉරි තනීරේවයි කහිරේ තියෙනවා. එකකින් ඉස්සරහ ගන්නකොට තව එකක ඉර කැපිලා. ඉතින් සාධාරණ නැහැ නේ. ඉතින් අර මනුස්සයට අර ඉර පේනවා මෙතනින් ඉස්සර කරනකොට. ඈ එකකින් ඉස්සර කොල්ල ඉවර වෙනකොට කහ ඒ වාහනේ ඉස්සර කරලා ඉවර වෙනකොට කහ ඉරක්. දැක්කයි කහ ඉර මේ මනුස්සයා ඉස්සර කරන්න කලින්. දැක්කේ නැහැ නේ. ඉතින් ඒව සාධාරණ ඒවා නෙමෙයි. බස් කාර්යයක අහිරට ඉස්සරහින් ගෑනලා වාහන නතර කරලා සෙනග ගන්නවා. ඒක පහුකොල්ල යන මිනිහා කහිරේ ඉස්සර කරයි කියලා අල්ල ගන්නවා. සාධාරණ නැහැ නේ. ලංකාවේ අර මෝඩ විදියේ ක්‍රියාත්මක වෙන නීති තියෙනවා. ඉතින් ඒවැදි කතා කරන්න බෑ. ඒකයි ස්වභාවය. ඒ නිසා තමන් ළඟ තියෙන ඒ උද්දච්ච කමක් තියෙනවනේ ඒක අඩු කරගන්න ඕන. බුද්ධ කාලේනේ එක හාමුදුරු කෙනෙකුට නිවන් දකින්න බෑ. ගෝලියෝ විශාල ප්‍රමාණයක් හදලා ඒගොල්ලෝ රහත් බවටත් පත් වුණා. ලොකු හාමුදුරන්ට නිවන් දැක ගන්න බැරි වුණා. අවසානයේ ගෝල හාමුදුරුවන්ගෙන් කර්මස්ථානයක් අරගෙන හාමුදුරන් නිවන් දකින්න ලෑස්ති වුණා. ගොළහාමුදුරු කිව්වා හරි මම ඔබ වහන්සේට නිවන් දක්වන්නම්. හැබැයි මම කියන විදියට සියල්ල කරන්න ඕන. කියන විදියට සියල්ල කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? කිව්වා මම ඕන දෙයක් කරන්න. හරි කිව්වා. උන්වහන්සේ බොහෝම ලස්සනට සිවුරු ඇඳලා මේකප් එක දාලා හිටපු එක්කෙනෙක්. ඈ එහෙමත් ඉන්නවනේ මේකප් දාගෙන ඉන්න හාමුදුරුවරුත් දැන්. ඒ වගේ හරි ආඩම්බරෙන් බොහොම විනීතව ලස්සනට හිටපු කෙනෙක්. හරි මාන්නෙන් උද්දච්චකමෙන් ප්‍රසිද්ධියෙන් ගෝල බාලය පිළිබඳවයි ඒ ලොකු මේවෙකින් හිටපු කෙනෙක්. ඉතින් උන්වහන්සේට කිව්වා ඉස්සෙල්ලා මන්න අර මඩවලට ගිහිල්ලා මම එපයි කියලා කියනකන් අතර එන්නේ කියලා කියනකන් උඩ පනින්න කිව්වා. ඔය සිවුරත් ඇඳගෙන. දැන් බලන්න අර ආඩම්බරයට හිටපු ලස්සනට හිටපු ලස්සනට සිවුර ඇඳගෙන හිටපු අර හාමුදුරුවන්ට මඩවලක උඩ පනින්න කියනවා. මං හිතන්නේ ඔබට කිව්වොත් එහෙම මඩවලක උඩ පනින්න කියලා හාමුදුරුවෝ නිවන් දකින්න අර මඩවලේ මං එපයි කියනකම් උඩ පන පන ඉන්න කිව්වොත් කරයිද? විසුදාන අපි බනාන්නාවේ මඩවල වල වල උඩින් අපිට වැඩ තියෙනවා. ඔබ වහන්සේ නැත්තම් අපි රහවඳුරු ඉන්නෝ එහෙන් බනහලා අපි නිවන් දකින්න. දැන් මඩවල වල උඩ පරිද්ද අපි. ඉතින් ඒ නිසා මේ තමන් කල්පනා කරලා බලන්න ඕන තමන් කොතනද ඉන්නේ කියලා. ඇත්තම ඔබේ හදවතට ඒ හැකියාව තියෙනවා. මන් ධර්ම අවබෝධය කරගන්නකොට මට තිබුණේ නිවන් දකින්නමයි කියලා හරියට පැහැදිලි දර්ශනයක් එක්ක කිව්වොත් මේ කන්දෙන් පල්ලෙහාට පනින්න කියලා පනිනවා. එවැනි අවශ්‍යතාවයක් එවැනි වේගයක් හිතේ තිබුණා. හැබැයි මේ නිකන් බොරු මතයකට පනින්නේ නෑ. නිවැරදි දර්ශනයක් එතන මට ඥානණය වෙන්න ඕන. මෙතනින් පැනනහම මෙතන නිවන් අවබෝධ වෙනවා කියලා. එහෙම තිබ්බලා කිව්වත් පනිනවා. අර ධර්ම දහම් සොන්න රජුරු වාගේ යකාගේ කටට පැන්න වාගේ. මොකද ඒ තරම් අවශ්‍යතාවයක් ඇති වුණා. මොකද දෙයරුන් ගත්තා දවසක්වත් මේ මමත්වේ නම් තියාගන්න හොඳ නෑ, මූ ගහලා පන්නන්න ඕන. අර කවුද කෙනෙක් කියනා වාගේ ඕක මොකಾದ මූ මොකಾದ කියනා වාගේ තේරෙන භාෂාවෙන් කියන්නේ. ඔක සભ્યත්වයක් ඇතුව කියන්න පුළුවන් මමත්වයේ නැවති තැනැත්තා පළවා හරින්න හරි මේ ඊට වැඩිය හොඳයි මූ ගහලපන්නන්න ඕන. කවුරුද දන්න දෙන්නේ? දැන් මිනිස්සු නම් කවුරු හරි ගහලපන්නන්න ඕන කියන මතයට එන අය ඉන්නවා. නමුත් තමන්ගේ මමත්වය තේ මූ කියලා කියන්නේ. එහෙම දෙයක් තියෙනවා නම් රත් වෙමින් පිච්චෙමින් ගිනි ගනිමින් ඔබට ඒ දේ දැනෙනවා. තමන්ගේ මමත්වයේ තියෙනවා නම් රත් වෙමින් පිච්චෙමින් ගිනි ගනිමින් ඔබට දැනෙනවා. එසා හිතෙන්ට එන්න එපා. එයයි දුක. එයයි ආත්මීය ස්වභාවය. මමත්වයේ ස්වභාවය තමයි දැවෙන ස්වභාවය. ගිනි ගන්න ස්වභාවය වයසට යන්න යන්න යන්න ගිනි වැඩි, ගිනි බෝල වැඩි, දරදඬු භාවය වැඩි. පුජ්‍යල ආකල්පය වැඩි. ওই බලපෑම් වුණත් මොයිකුත් විදියට දරුවන්ට දරුවන් පිළිබඳව ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳව සැලකිල්ලක් නැතුව අම්මලා තාත්තලාගේ තියෙන බලපරාක්‍රම යොදලා බලපෑම් කරනවා. දරුවෝ ඒ ප්‍රශ්න වලින් මානසිකව වැටෙනවා, සියදිවි හානි කරගන්නවා, ආරවුල් වලට පත් වෙන්නේ ඒකයි. දරුවන්ගේ ස්වභාවික හැඟීම් හඳුනන්නේ නැහැ. ඒ එතන විද්‍යාත්මක ඥානයක් තියෙන්න ඕන, බුද්ධියක් තියෙන්න ඕන. දැන් දවසක් මට ඒ වගේ බුද්ධියක් තියෙන මහත්මයෙක් හම්බුණා. එතුම කිව්වා හම්ඳුනේ අපේ නංගි අපි කැමතිදී අනවශ්‍ය සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා. මට ඉතින් මේක නතර කරගන්න හරි උවමනයි. මම ගිහිල්ලා ওই කොල්ලට දෙකක් ගැහුවොත් ඔය ඔක වැඩි වෙනවා. ඒ නිසා මං කරේ මොකද්ද? මේක නතර කරන්න. මෙයා මේ සම්බන්ධතාවයේ තියාගෙන ඉන්නේ මෙයාට තනිකම පාළුව තියෙන නිසා තමයි. මෙයා කතා කරන්න තමයි මේක හඩගෙන තියෙන්නේ. ඉතින් මං කර වැඩේ තමයි හාමුදුරනේ මෙයා කැමැතිම බලු පැටවු ඉන්නෝ. ඒ ලස්සනම මේ බලු පැටියෙක් මම රුපියල් 12000ක් විතර දීලා නංගිට ගෙනල්ලා දුන්නා ලස්සනම බලු පැටියෙ. දැන් අර කොල්ලට කතා කරන්නේ නැහැ කිව්වා. අර බල්ලා නාවනවා කියනවා, කවනවා කියනවා, කිරිපෝරවා කියනවා, ඌ නිදි කරවනවා කියනවා. දැන් බොහොම ලස්සනට අර බලු කුක්ක හදාගෙන ඉන්නවා කිව්වා. බලන්න මොනතරම් උපාය මාර්ගික ඥානයක්ද. දැන් අර ගෑල් ළමයටත් ගහලා, අර පිරි ළමයටත් ගහලා, ගෙවල් වල ප්‍රශ්න ඇති කරගත්තාම මොකද වෙන්නේ? සියදිවි හානි කර ගැනීම, ගැටලු, අපවාද ගොඩයි. මේක තමයි විද්‍යාව. එපා කියන පැත්ත නෙමෙයි, කරන්න පැත්තකට කෙනෙක් යොමු කළාම එයා ඒ දේ කරනවා. ඔබත් යෝ ධම්මං පස්සති, වෙන මොකුත් ඕනේ නැහැ, ධර්ම දිහා බලන්න. ඊට පස්සේ අර බලවැඩිය නාවනවා, ගිරි බොනවා, හදනවා, නලවනවා වගේ ඔබ ධර්මයක් දිහා බලාගෙන තියෙයි. වැරදි පැත්ත බලන්න එපා, ප්‍රතිවිරුද්ධ පැත්ත බලන්න එපා, අවශ්‍ය නැහැ. ඍජුවම ධර්මයේ දෙස බලන්න. ඒ සෞම්‍ය වූ, මනස්කාන්ත වූ, බබලන්නා වූ, හිරුමින් ආලෝකමත් වූ ධර්මයේ දෙස බලන්න. වෙන මොකුත් දිහා බලන්න එපා, ප්‍රතිවිරෝධයක් දෙස බලන්නම එපා. දැන් මේ මගේ මනස අවුල් කරන ප්‍රතිවිරෝධයේ සිතුවිලි එනකම් බලාගෙන ඉන්න එපා. ඒක ඒ අයට පහර දෙන්න. එතකොට හමුදාකාරයෙක් වෙනවා තමයි. ඈ හැංගිලා බලාගෙන ඉන්නවා හතුරු කොයි වෙලාවෙද එන්නේ කියලා. මොකටද වෙඩි තියලා මරන්නේ? එහෙම වෙන්න එපා. ඔබ ධර්මයේ දෙස බලන්න. වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. ධර්මය හැබැයි හඳුනගෙන තියෙන්න ඕන. ධර්මය හඳුන ගන්න ඕන. ධර්මය අකාලිකවයි පවතින්නේ. ධර්මය ලෝකෝත්තරවයි පවතින්නේ. ධර්මය සදායතන වලින්, සලායතන වලින් තොරවයි පවතින්නේ. ධර්මයේ පුජ්‍යලත්වය, මමංකාරයේ ඉක්මවයි පවතින්නේ. ධර්මයේ අවේදීතයි, ධර්මයේ නිරෝධ සහගතයි. අන්න එවන් වූ ධර්මයේ දෙසම බලන්න. මොකුත් අවශ්‍ය නැහැ. කරදර නම් කරදරයක් පැති දිහා බලන්න එපා. එච්චරයි වයින් ඇහැ අහකට ගන්න. ධර්මය අවබෝධ වෙන තුරුම ධර්මයෙන් තමන්ගේ ජීවිතේ පුරවා ගන්න. එකයි වැදගත්. දැන් එක ඉන්ධන වර්ගයකින් දුවන වාහනයක් තියෙනවා. පෙට්‍රෝල් වලින් දුවන වාහනයක් තියෙනවා. ඔය පෙට්‍රෝල් කියන ඒ ඉන්ධනයට කවලම් වෙලා, ඇල්ලතුර කවලම් වෙලා වැදුණෝ ප්‍රශ්නයක්. දුවන්නේ නැහැ. ඩීසල් පොම්පේ ගාව නතර කරලා වැරදිලා ඩීසල් ගැහුවෝ. ඔය ඩීසල් ගහපු වෙලාවල් තියෙනවා සමහර වෙලාවල් වලට වැරදිලා. ඩීසල් ගැහුවොත් ඔක දුවන්නේ නැහැ. එතකොට මේ ජීවිතයේ ධර්මයෙන් මේ ගමන දුවන්න නම් ධර්මය නිවැරදිව පිරිසුදුවම ධර්මය ලැබෙන්න ඕන. කවලම් වෙලා, අපිරිසුදු වෙලා, වෙනත් ඉන්ධනයක් එහෙම ලැබුණොත් මේ ධර්ම මාර්ගයේ නෙමේ දුවන්නේ, එන්ජිම වැඩ කරන්නේ නැහැ. පිරිසිදු ධර්මයෙන්ම ලැබෙන්න ඕන. දැන් අර ධර්ම අවබෝධය කරගත් එක මාත්මයක් කියු කතාව තමයි. මට මේ ධර්මය හරි කියලා හිතිච්ච දවසේ හාමුදුරනේ මම ටීවී එක අනිත් පැත්ත හැරෙව්වා. මන් දිගටම හාමුදුරන්ගේ ධර්මය අහුව මං කෙටි කාලයකින් ධර්ම අවබෝධය කරගත්තා. මොකද හේතුව මට තේරුණා අරවත් එක කවලම් කරගත්තම මේක ඇනෙනවා කියලා. ඒ වගේම තව කීප දෙනෙකුටම මෙහි ඇවිල්ලා තැන් තැන් තැන් තැන් තැන් වල ගිහිල්ලා ලැගලැග අහන්න පටන් ගත්ත බණ. මං කිව්වා අච්චාරු කරගන්න එපා, මම වග කියන්නේ. ওই විදියට ධර්මය අහුවොත් එහෙම අච්චාරු වෙනවා. මගෙනුත් අහනවා, තව කෙනෙක්ගෙනුත් අහනවා, ආයි තා ජුට්ටක් අහනවා, තායිත් තමන් කැමති විදිහටත් හදනවා, ආයි පොත් පොඩ්ඩකුත් බලනවා, ආයිත් අර නාලිකාවත් පොඩ්ඩක් බලනවා, මේ නාලිකාවත් බලනවා. අච්චාරු මං කියන්නේ මගෙන් මහන්න කියලා නෙමෙයි, තමන්ට හොඳයි කියලා හිතන එක මගක හරියට එක ස්වරයක එක රිද්මයක් එක්ක එක දිගට යෙදෙන්න. දැන් ඒක මගෙන් අහන්න කිව්වොත් එහෙම මම මේ හරි ආත්මార్థකාමී කුජලෙක් කියන්නේ මේකම මට නෑ. තමන් ඒක හරියට තෝරගන්න. මම මේ කියන්නේ දහමක්, සිද්ධාන්තයක්. එහෙම නැතුව මගෙන් අහන්නේ කියන එක නෙමෙයි. මගෙන් අහනවා නම් හොඳයි. ඒක හොඳයි. ඒක අගය කරනවා. එක දිගට ඒක හරියට අහන්න, නිවැරදිව අහන්න. මොකද හේතුව මේ අපේ හදවත් වෙනස් වෙනවා. රිද්මය හරහා කතා කරන භාෂාව, ශෛලිය හරහා, කරුණු හරහා. ඒ සියල්ලම ඒ රිද්ම් එක පවා අපිට හරි වැදගත්. දැන් අපි හිතමු වාහන එලවන්න පුළුවන් කෙනෙක්. වාහන එලවන්න පුළුවන් කෙනෙක් වුණත් අලුත්ම වර්ගයේ වෙනත් වාහනයක් ගත්ත ගමන් එයාට හුරුවක් නැති ස්වභාවයක් නැද්ද? ඒක තියෙනවා. ඒක හරියන්න එයාට සතියක් දෙකක් තුනක් යනවා. ඊට පස්සේ තමයි ඇඟට ඒක ඇල්ලෙන්නේ. එයාට ඊට පස්සේ තමයි මේක හරියට ටයර් එක කැපෙන ප්‍රමාණය, බ්‍රේක් එක වදින වේගය පේන්නේ. දැන් මගේ වාහනේ මන් දවසක් දීලා මේ වෙනත් වෑන් එකක් වැඩ කරපු මිනිහෙක්, මේ මිනිහේ ගියපු ගමන් ගැහුවා වෑන් එකේ වගේ බ්‍රේක්, මගේ හොම්බ ගිහිල්ලා යනවා තාපොට්ටෙන් හරි ඉස්සරහට. මොකද හේතුව මේ මිනිහේගේ වෑන් එකේ බ්‍රේක් මදි වාහනයක්. එයා ඒක හයියෙන් පාගනවා වදින්න. ඒ පුරුද්දට මේකත් ගැහුවා. ඒ වගේ තමයි ධර්ම මාර්ගයක්. ඒක හරියට ඒක පුරුදු කරගත්ත වැඩපිළිවෙලක් තුල ඒක අච්චාරු කරගන්න නැතුව අහන්න, තේරුම් කරගන්න උත්සාහ කරන්න. අපි ඉන්න ඕනම වෙලාවක සැදී පැහැදී වෙලා හෘදයාංගම ධර්ම ගැටලුවක් විසඳන්න, නිහඬව ඉන්න, නිසලව ඉන්න, පාඩුවේ ඉන්න කියන කතාවක් නෙමෙයි. ඔබේ මමත්වය ඔබ සම්පූර්ණයෙන් නෙලවා දමන්න ඕන. ඔබ හාරා අවස්සා පෙරලා බලන්ති. ඔබේ මනස තුල මමත්වය සැඟවිලාවත් අල්ප මාත්‍රයක්වත් කුඩා ප්‍රමාණයක්වත් නැතිවග ඔබට තේරෙන්න ඕන. පරමාර්ථයෙන් බලන විට, අපි ආයි බාහිරෙන් බලන විට ඒ ස්වરૂපය තිබ්බට පරමාර්ථ දර්ශනය තුලින් අපි කිසිවක් නැහැ. වහරට පැමිණ යාම, එන්න යන්න, කන්න බොන්න, ගනුදෙනු, පිළිවෙත් සහ යුතුයකම් මේ ආකාරයෙන් සිදු වේවි. ඉතින් ওই ආකාරයෙන් ධර්මයේ ගොඩ නගා ගන්න හැම දිනාටම ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.